සදහම් සරණයමි නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණයමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු සාදු සාදු පින්වත්නි පොඩි කාලෙගෙන ඔබට මතකද පුංචි අවදිය නේ දෙමව්පියෝ ඔබට කියලා තියෙනවද කවදාහරි පොඩි කාලේ පුතේ මේ ලෝකේ දෘෂ්ටි දෙකක් තියෙනවා සම්මා දිට්ඨියත් මිත්‍යා දෘෂ්ටියත් පුතේ මිත්‍යා දෘෂ්ටි අතහැරලා අපි සම්මා දිට්ඨියට එන්න ඕනේ කියලා කිව්වද නැහැ එහෙනම් උන්දලාට තිබිලා නැහැ පුතේ ලෝකේ උතුම්ම සරණ බුදුරජාණන් වහන්සේ සරණ යෑම පුතේ මේ ලෝකේ උතුම්ම සරණ සද්ධර්මයේ සරණ යාම පුතේ ලෝකේ උතුම් සරණ ආරි සංඝයා සරණ යාම කියලා පොඩි කාලේ ඔබ ළඟට අරන් ආදරෙන් ඉසත ගාලා කිව්වද මුන්දලන්ට තිසරණිත් නැහැ ඇත්තද බොරුද තිසරණිත් නැති සම්මාදිට්ඨියත් නැති අය සුගතියයිද දැන් මතක තියාගන්න වෙච්ච දේ ළඟට අඬ ගහලා කිව්වද දරුවන්ට දරුවනි මේ පන්සිල් කියන්නේ ජීවිතයට හරි පිහිටක් මෙලුව පරලුව දෙකේ බය වෛර නැති කරන දෙයක් කිව්වද නෑ එහෙනම් උන්දලට ඒකක් නෑ මලාට පස්සේ අපිට පුළුවන් ද උන්දලව සුගතිය යවන්න යවයි බෑ එහෙමනම් මහා සාපයක් වැදිලා තියෙනවා සාපෙන් ගොඩ ගැනෙල්ල හිතන තරම් ලේසි නෑ සාපයක් යටතේ හැදිච්ච අපි සාපයක් තියෙද්දි ඉපදිච්ච අපි සාපයක් තියෙද්දි වැඩිච්ච අපි සාපයක් තියෙද්දි උස මහත් වෙච්ච අපි සාපේ ගොදුරු වෙච්ච අපි සාපෙන් ගැලවෙන්නේ කොහොමද අවුරුදු 11 තිස්සේ කියනවා සාපෙන් ගොඩ එන්න බෑ තිසරණේ පිටන්න බෑ බොරුවක් හැමතැනම යන්නේ බොරුවට සක්ක ගහන්න මම කවදාවත් කැමති නෑ බොරුව පවත්නට වඩා මම කැමතියි සියල්ල අතාරින්න ඒ නිසා කරනවා නම් හරියට කරන්න ඕනේ නැත්නම් නොකර ඉන්න ඕනේ බුදුරජාණන් වහන්සේ වාතේරියේ අපිමයි ධර්මය ඇතේරියෙත් අපිමයි පොඩි කාලේ හරි අපි දෙමාපියන්ට ගෙදරදී කිව්වා නම් අම්මේ තාත්තේ අපිට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ආසයි කියලා හොඳට හම්බියලුනේ අඹලෙතු බොරුද ඇත්තද ඉගෙන ගන්නින් කියයි මේ වෙලාවේ උඹේ චතුරාර්ය සත්‍ය හොඳට අහගනි හිස් මිනිස්සු මේ ලෝකේ ඉන්නේ කතාකුලුත් කිය අපි තමයි ගන්ටාරකුලුනේ හැදුවේ අපි තමයි මල්ලාසනේ හැදුවේ හිත තුච්චයි කය වචන දෙක තුච්ච නොවිතීද ඒ ගොඩේ හැදිච්ච අපි ඒ ගොඩේ උපන්න අපි ඒ ගොඩෙන් ගොඩ එන්න තරම් සිහිය නැත්තම් අපිට ගොඩ එන්න බෑ කන්නටම තියලා ටේප් රෙකෝඩ් එකක් හයි කරලා පෑ 24 මැහුවත් ගොඩ එන්න බෑ මොකද්ද මේක උනේ ඒ නිසයි දැන් අපි කියනවා කතා කරනවා ඇහෙනවා හිතට යන්නේ සාපයක් වෙදිච්ච ලෝකයක් චතුරාර්ය සත්‍ය ගැන කතා කරන්න ගිහිල්ලා මම කාපු බැටේ ඉතිහාස කෙනෙක් කාලා නැහැ එතකොට බලන්න මගේ ළඟට ආපු සමහරු අනේ ඔබ වහන්සේ තමයි මාව අපාදුකී මුදෙව්වි කියපු අය මට පයින් ගැව්වා මොකද්ද මේ සාපේ කොටස් ධර්මයේ තේරෙන භාෂාවෙන් කියනකොට ඒ ධර්මයට වෛර කළා. උපාසක උපාසිකාවන් වෙසෙනුත් භික්ෂු භික්ෂුණීන්ගේ වෙසෙනුත් ඉන්නේ මාර පිරිසක්. ඉබඳ ලෝකයක තමයි අපිට ඇත්ත කෙනා හොයාගන්න වෙලා තියෙන්නේ. ඇත්ත කෙනා කොහොමද හොයන්නේ? සල්ලි වලින් මයින්ද පුළුවන්ද? බෑ. මිහිරි තොඳුල් වචන වලින් මයින්ද පුළුවන්ද? බෑ. ළඟට ඇවිල්ලා බිම දිග ඇදිලා වඳිනවා. ඒකෙන් මයින්ද පුළුවන්ද? බෑ. ඇත්ත කෙනා මයින්න තියෙන්නේ ධර්මයෙන්මයි. මේ වෙලාවේ සම්මාදිට්ඨියට එන්න අවස්ථාවක් අපි ගන්න නැත්නම් ආයි මේ යුගයේ සම්මාදිට්ඨියෙන් අවස්ථාවක් නැහැ. මේ යුගයේ මේ අවස්ථාව අපෙන් ගිලිහි ගියොත් මා හිතන්නේ ඊළඟ පාර අපිට සිහි උපදිනකොට අබුද්ධෝත්පාද කාලයක් තියෙයි. ඒකයි ඇත්ත. ඉතින් ඒ නිසා අපිට මේ ජීවිතයේ හැමදේම මේ අලුත් ලෝකයේ පුරුදු කරන්නේ සිතන්ද නෙවෙයි, තේරුම් ගන්න නෙවෙයි, විඳින්නයි. රූපවාහිනිය දිහා බලාගෙන අපි කරන්නේ සිතනවද, තේරුම් ගන්නවද, විඳිනවද? විඳිනවා. රේඩියෝ කහලා අපි කරන්නේ සිතනවද, තේරුම් ගන්නවද, විඳිනවද? විඳිනවා. හැමතැනම මේ කෑම වීම පුච්ච පුච්ච පෙන්වන්නේ සිතන්නද විඳින්නද? විඳින්ද? විලාසිතා පෙන්වන්නේ විඳින්ද? අපි ඔල්ල මොට්ටලිය වෙලා නැද්ද? මේ මොලේ අමුතුයෙන් හේදුවත් පාදින්නේ. ඉතින් මේ නිසා තමයි අපිට බාධා ගොඩාක් තියෙන්නේ. පළවෙනි බාධාව තර්ක කිරීම. ඊම කොහෙද තියෙනද? කො මගපල් අපි පෙන්නපන්. කොහෙද මේ ඔය පිම්පව් තියෙන්නේ? කොහෙද දෙවිවරු ඉන්නේ? කොහෙද නිරේ තියෙන්නේ? තර්ක නැද්ද? තර්කය යනු මෝඩයාගේ අවියයි. මෝඩයා හැම විටම ඒ අවිය මෝහත් කරනවා. ඒ මෝඩයාගේ අවිය ලෙල දෙනකොට තවත් මෝඩෙක් ඉබඳු අවියකින්ම ඒට පහර දෙනකොට අවි දෙක දිලිසෙනවා. මෝඩයෝ සතුට වෙනවා. තර්කකට තීරුම් ගන්න පුළුවන් කිසිම දෙයක් නැහැ. ප්‍රඥාවන්තයාගේ අවිය විමර්ශන බුද්ධියයි. විමර්ශන බුද්ධියෙත් තර්කයේත් විශාල වෙනසක් තියෙනවා. විමර්ශන බුද්ධිය තුල ඔහු යම් කිසි දෙයක් වටහා ගන්නවා. ඒ වටහා ගැනීම තුල ඔහුගේ අභ්‍යන්තරය වෙනස් වෙනවා. අභ්‍යන්තරයට බලපාන ප්‍රධානම දේ මොකක්ද? ස්පර්ශය. ඇහින් රූප දකින්නේ ස්පර්ශයෙන් නෙවෙයිද? කනෙන් ශබ්ද අහන්නේ ස්පර්ශයෙන්. නාසයෙන් ආග්‍රහණය කරන්නේ ස්පර්ශයෙන්. දිවෙන් රස විඳින්නේ ස්පර්ශයෙන්. කයට පහස දැනෙන්නේ ස්පර්ශයෙන්. සිතන්නේ, විඳින්නේ, හඳුනාගන්නේ, චේතනා පහළ කරන්නේ ස්පර්ශයෙන්. ප්‍රඥාව දියුණු කරන කෙනා විමර්ශන බුද්ධි හේතු කොටගෙන ඔහුට ප්‍රඥාව ස්පර්ශ වෙනවා. තාරකයේ කිය කී තොඳුල් බස් කියන පුද්ගලයන්ට අහලකටවත් එන්නේ නැහැ. දැනුම ලැබෙයි, මතකයේ ලැබෙයි, ලස්සනට කියන්න පුළුවන් වෙයි, සිතුවිලි පහළ වෙයි. ඒ සියල්ල අයිතිවන්නේ සංස්කාර. ඒ සංස්කාර කුමක් ප්‍රත්‍යෙන්ද? ස්පර්ශේ ප්‍රත්‍යෙන්. ඒ ස්පර්ශයට ප්‍රඥාව ස්පර්ශ වෙන්නේ නැත්නම් ඔහුට ඉතුරු වෙන්නේ මෝඩකම විතරයි. අද ලෝකේ එහෙම එකක් මට පේන්නේ. ඊට වෙනස් දෙයක් පේන්නේ. එතකොට ස්පර්ශයට ප්‍රඥාව ස්පර්ශ වෙන්න නම් ඔහු ප්‍රඥාවම හැසිරවිය යුතුයි. එතෙක් ඔහු තුල හටගන්න ඊර්ෂ්‍යාව නැති වෙන්නේ, මාන්නේ නැති වෙන්නේ, එකට එක කිරීම නැති වෙන්නේ, පල්ලි ගැනීම නැති වෙන්නේ, බද්ධ වෛර නැති වෙන්නේ, කිසිවක් නැති වෙන්නේ නෑමයි. එහෙනම් අපි කොච්චර ඇහුවත්, අපි කොච්චර පාඩම් කළත් ප්‍රඥාවෙන් හසුරවන අවියක් නැත්තම් පරණ ලෝකෙමයි. ඉතින් මේ පරණ ලෝකයේ ප්‍රඥාව නැති මෝඩයාගේ අවිදරණ කෙනාට තියෙනවා ඔටුන්නක්. ඒ ඔටුන්න තමයි මාන්නේ. මාන්නේ නැමැති ඔටුන්න පළඳාගෙන තර්කයේ නැමැති අවිදරාගෙන සිටින මෝඩයන්ගේ රැළි කුමක් කරන්නද? කුමක් දකින්නද? සුනකයන්ගේ පෙරහැරි ඉස්සරහන් ගියත් ඔහු සුනකෙක්මයි. සිංහයන්ගේ පෙරහැරි සිංහ පැටියෙක්ව බඩගාගෙන ගියත් ඔහු සිංහෙක්මයි. ඒ නිසා ඒ සිංහයන්ගේ ලෝකය දැන් නැහැ. දැන් තියෙන්නේ කලින් කිව්වාගේ ලෝකේ. සත්‍යයක්. සත්‍යයක් මේ. මේ ලෝකයේ තුල පුද ලබන්නේ ධර්මයේද ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා සම්මාන පිළිගැනීම. මේව නේද? මේව තියෙනකන් සතුටු වෙයි. මේව ඇහෙනකන් සතුටු වෙයි. ධර්මීය අහලකටවත් ගන්න බෑ. මේ නිසා පින්වත්නි ධර්මයේ ගැනීම තමයි මිනිස් ලෝක තුල අපට මුණ ගැසුණු ඊටාම වටිනා ඊටාම බැරෑරුම් අභියෝගේ. පුළුවන් නම් පාස් වෙන්න. ඊටාම සියුම් විභාගේ. පුළුවන් නම් පාස් වෙන්න. පාස් වුණොත් සදහටම සතර අපායන් එතර වෙනවා. චාතු බස් වල රැවටි රැවටි හිටියොත් අපිම අපට රැවටෙනවා. මේ නිසා පින්වත්නි අවංක මහන්සියක් ගත්තා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි කියා දෙන්න. මෝඩයාට මේක උතුණක් වුණා. ඉගෙන ගන්නවා පටිසම්පාදෙත්. ඉගෙන ගන්නවා ආරි සත්‍යයක්. නමුත් ඒක ඔහුට උතුණක්. ඔහු ඒක දාගෙන යනවා වටපිට මේ බලාපන්. මගේ අලුත් උතුණ. එහෙම උනේ නැද්ද? එහෙම උනාද? මේ නිසා අපිට තියෙන පින ටිකයි අපිට තියෙන කුසලතාවයක් ටිකයි. මේක බලවත් කරගන්න බැරි වුණොත් මේ කතාව අහන්න. ජනපදයක් තිබුණා සුරට් කියලා. මේ ජනපදේ හිටියා රජ කෙනෙක්. ඒ රජුගේ නම පිංගලක. ඒ රජු සේවයට ගියා පාටලී පුත්‍රයට මයුරු රජවරුන්ට ගෞරව දක්වන්න. ආපසු ඒ රජු පිරිවර සේනාව සමග තමන්ගේ රට දිහාවට එනවා. කුමක්දී රටේ නම? සුරට්. රජුරන්ට පේනවා ඉතාම ලස්සන සුදු වැලි අතුල දෙපස සුන්දර මල්ගමු පිරුණු සොඳුරු වනයෙන් සුසෙදී පියකරු පැම්පකුණු ඇති මාවතක්. රජුරු කියනවා රියදුරාට, එම්බා රියදුර, මේ මග ඉතාම සික්කලුයි. මේ මග ඉතාම රමණීයයි. බිය රහිතයි. සැප එළවයි. මේ මගින් රථේ පදවන්න යම. සේවක පිරිස පිටිපස්ස බැලුවා. ඉදිරියේදී මුණ ගැහෙන මග පිටිපස්සේ නෑ. පිටිපස්ස අඳුරුයි. සේවක පිරිස කලබල වුණා. රජතුමාට කියනවා, මහරජා, බියජනකයි. ලොමුදා ගන්නන සුළුයි. නපුරු මගකට අප බැසගෙන තිබෙන්නේ. ඉදිරි මාර්ගයේ පෙනේ. පසුකල මාර්ගෙන් නොපෙනේ. මේ පිරිස වටපිටාව ගැන බිය ගත්තා. සවන් දුන්නා. විලාපයක් ඇහෙනවා. දුර්ගන්ධයක් දැනෙනවා. රජතුමාට කියනවා, රජතුමනි, අපි අමාරු වැටුණා. අපිට මේ භූතයන් විසින් පෙන්නපු මායාපාරක්. අපි මේ යන්නේ ප්‍රේතයන්ගේ අඩවියටයි. රජ්ජුරු කලබල නොවි ඇතා පිට සිටිද්දී බැලුව හොඳට. බලද්දියට සිත්කළු වනාන්තරයේ පේනවා ලොකු මේඝ වළාවක් වගේ. ලස්සන පුංචි පර්වතයක් වගේ යම් කිසි සටහනක්. දැකලා කියනවා සේවකේනි, අර මේඝ වළාව වැනි මේ පර්වතේ වැනි සටහන දිස බලව. කුමක්ද? රජතුමනි, මේ මනහර සෙවණේදී නිල් වළා පැහැගත් අසිරියෙන් හොබන නුගරුකක්. එසේනම් එතනට යමු කියලා පිරිස යනවා. රජතුමා ඒ ඇත් කඳින් බහිනවා. ගස මුලට පිරිවර සේනාව එනවා. හරි පුදුමයි. නිල්වන් පැන් බඳුනක් තියෙනවා. නිල් කැටි වගේ ජලයේ පිරුණු භාජනයක්. තව පසකින් තියෙනවා සුවඳ හමන මිහිරි කැවුම්. සුළු වෙලාවකින් ආභරණයන්ගෙන් සැරසුණු දෙවි කෙනෙක් වෙන කෙනෙක් එතනට පැමිණෙනවා. පැමිණලා කියනවා, මහරජ ස්වාගතයක් ඔබට. ඒ කියන්නේ ඔබ පිළිගනිමු. මහරජ මේ පිරිස සමග මේ පෙන් වළඳන්න. මේ මිහිරි කැවුම් වළඳන්න. රජතුමා පිරිස සමග අර පෙන් පානය කළා. මිහිරි කැවුම් වළඳුවා. රජතුමා අහනවා පින්වත කවුද ඔබ? ඔබ දෙවියෙක්ද? ඔබ ගාන්ධාරයෙක්ද? ඔබ ශක්තිමතුද? කවුද ඔබ? ඔබ කවුද කියලා අපි නොදනිමු. එතකොට ඒ තැනැත්තා පිළිතුරු දෙනවා, මහරජ මම දෙවියෙක් නොවේ. මම ගාන්ධාරයෙක්ද? නොවේ. මම ශක්තිමතුද? නොවේමි. මා මේ සුරක්ෂ දේශයෙන් පැමිණි ප්‍රේතයෙක්. එතකොට රජතුමා ප්‍රේතයන්ගෙන් අහනවා, එම්බා පින්වත, ඔබ පෙර භවයේදී මහත් වූ සීලාදී ගුණයන් ආරක්ෂා කර තිබෙන හැඩයි. ඔබ කවර උතුම් හැසිරීමකින්ද මේසා ආනුභාවය ලැබුවේ? රජතුමනි, මාගේ කතාව අසන්න. ඔන්න දැන් ප්‍රේතයා තමන්ගේ ජීවිත කතාව කියනවා. රජතුමනි, මම මිසදිටුව සිටි කෙනෙක්, මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත වූ කෙනෙක්. රජතුමනි, මං හරි ලෝභී කෙනෙක්. මම හරියට ශ්‍රමණ බමුණන්ට නින්දා කළා. දන් දෙන්නට සූදානම් වූ අයගේ ඒ දන් මා විසින් වැළැක්වුවා. උපකාර කරන්නන්ගේ ඒ උපකාරවලට මා අනතුරු කළා. බොහෝ දිනව දානෙන් වැළැක්වුවා. මහරජේ, මා දානේ විපාක පිළිගත්තේ නැහැ. සිල් රැකීමේ විපාක පිළිගැනීම ගැන කවර කතාද? ධර්මයේ උගන්වන ගුරුවරුන් ගැනත් මා විශ්වාස කළේ නැහැ. මා හිතුවේ තවත් කෙනෙකු දමනය කරන්නට බැරි බවයි. මහරජා, මා හිතුවේ සියලු දෙනා ඔවුනොවුන් සමාන බවයි. කොමිනිස්ද? මහරජා, මා හිතුවේ කුල දෙටුවන් පිදීමෙන් පිනක් නොලැබෙන බවයි. බලයක් හෝ වීරියක් මිනිසා තුල නැති බවයි. සත්වයාට සැප හෝ දුක ලැබේද? මා හිතුවේ ඒ ඔහුට අදාළ ස්වභාවික දෙයක් බවයි. කොමිස් වගේ? මහරජ, මම මව්පියන් පිළිගත් කෙනෙක් නොවේ. මෙලොව පරලොව පිළිගත් කෙනෙක් නොවේ. පින් පව්වල විපාක පිළිගත් කෙනෙක් නොවේ. කවුරුන් හෝ තවත් කෙනෙකුව මරයිද, වනසයිද, නසයිද, මා ඒ සිතුවේ අවියක් ධාතු අතරින් ගියා කියාය. කාගේ ගෝලයේද? තව පොඩ්ඩක් ඉන්න විස්තරේයි. මහරජා, මා සිතුවේ මේ සත්වයා තුළ යම් කිසි ජීවයක් තිබේ, ආත්මයක් තිබේ. ඔහුගේ භෞතික ශරීරයට කොතරම් හානි කළද? ආත්මේ සනාතන. මහරජා, මා සිතුවේ ඒ ආත්මය පුද්ගලයේ ගමකින් ගමකට යන්න ආසේ, සිරුරකින් සිරුරකට යන බවයි. කන්ද කුඩට නැග නූල් බෝලයක කෙළවර අල්ලා ඈතට වීසි කළ විට නූලේ ඇතිතා ගමන් කරයිද? මහරජා, මා සිතුවේ සත්වයා කැමති වුවත් අකමැති වුවත් 84,000 කල්පයක් සරිසරා අවසන්ව ඉබේ දුක් කෙළවර කරන බවයි. මා හිතුවේ සීලු දිනාම ඒ දෛවයට යටත් සිටින බවයි. කාගේ ගෝලේද? මක්කලීගේ ගෝලයකි. බුදුරජාණන් වහන්සේ මේ මක්කලී ගැන ලස්සන්ට උපමාවක් වදාළා. මහණෙනි, මේ මක්කලී යනු මිනිස් කෙමනක්? මිනිසුන්ව මතවාදී සිර කරන මිනිස් කෙමනම් සිර වුණාට පසු එයින් නිදහස් වෙන්න නොහැකි. මහරජා, මා හිතියේ මේ දෘෂ්ටි හරි සංවේගයි. මේ මොහු කියනවා, මහරජා, තව මාස 6යි මාගේ මේ ආයුෂ. තව මාස 6කින් මා මෙයින් චුත වෙමි. මහරජා, එතනින් පසු මා උපදින්නේ දරුණු දුක් ඇති නිරයේය. මහරජ, මට යපිනේ එහි දොරටු සතරක් තිබේ. ලෝහ පවුරකින් වටකරන ලද්දේය. එහි බිමද ලෝහමය, වහලේද ලෝහමය වේ. ඇතුළත ගිනිය විලගත්තේය. යුදුන් සියයක් පැතිර සිටි මහරජ කෙනෙකුට එහි ගිය විට තව කෙනෙකුගේ හඬක් ඇසීමට අවුරුදු ලක්ෂයක් ගත විය යුතුය. මහරජ එහි ආයුෂ ප්‍රමාණය අවුරුදු කෝටි ලක්ෂයකි. දැන් හිතාගන්න සාපේ කොච්චර බරපතලද කියලා. අපි අතර හිටපය කී දෙනෙක් ඔහි ඇත්ත දැන්. තව කොච්චර යන්න සූදානම් වෙද්ද. මහරජ මං ඒ නිරේට දැන් යන්නටයි උරුම. පාප කර්මයාගේ මිබඳු විපාක ඇත. මා බොහෝ සෝක කරමි. එතකොට රජු වහනවා, එසේනම් පින්වත ඔබ මේ සාසපක් විඳින්නේ කෙසේද? මහරජ මාගේ දියණියක් සිටි. ඇයගේ නම උත්තරා. ඇය තෙරුවන් සරණ ගියාය. තිසරණ සිල්හි පිහිටියාය. පොහොය පෙහෙවස් රකින්නීය. දන් බෙදන්නීය. මිහිරි තෙපුල් ඇත්තීය. පහ වූ මසුරු මල ඇත්තීය. මහරජ ඒ ගෞතම බුදුරජුන්ගේ ශාසනයේ ඉඳුරන් සංවර කරගත් එක් රහතන් වහන්සේ නමක් අපගේ නිවසට වැඩියා. දැන් මම පෙරේත ලෝකේ ඉඳලා මේ කියන්නේ. මාගේ දියණිය, කවුද දියණියගේ නම? උත්තරා. ඒ රහතන් වහන්සේව තම නිවසට වැඩමවා ගත්තීය. හරි සතුටක් ඔහුට එතකොට ඇති වෙනවා. කියනවා, මහරජ ඔබට සැප වේවා. මාගේ දියණිය ඒ භික්ෂුන් වහන්සේ දැක මහා සතුටට පත් වුණා. ඒ භික්ෂුන් වහන්සේට නිල් කැටි වැනි පෙම් බඳුනක් පූජා කළාය. මිහිරි කැවුම් පූජා කළාය. ස්වාමීනි, මාගේ පියා මරණයට පත් වූයේය. ස්වාමීනි, සංඝයා උදෙසා පිදූ මේ දානයෙහි ඵල මාගේ පියාට ලැබේවා. මහරජ මේ එයයි. ඔන්න තිසරණේ පිහිටපු අනුසස්. ඔබට කුඩා කාලයේ දීමාපිය කිව්වද මේවා? තිසරණේ ගැන කිව්වද? නෑ. සීලේ ගැන කිව්වද? නෑ. කියයි දැන් අන්න මල්ලාසනේ හදන අපේ නම ගහන්න බාර දුන්න කඩේට ගල්පතුර ගහන්න නම. ඒවනම් තියෙනවා ජයතනි. මේ සිද්ධිය සැඟවී ගියා. මහරජ මේ එයයි. එතකොට අර දියණිය විසින් ඉතා ශ්‍රද්ධාවෙන් පිදූ ධන දියණියට කොහොමද ලාභය ලැබුණේ? පැහැදිලිවම එකක් තියෙනවා. හැම තැනම තියෙන්නේ දෘෂ්ටි, එක එක මතවාද. මේ මැද්දින් මිනිසෙකුට යන්නට නම් ඔහු ස්වාධීන කෙනෙක් විය යුතුයි. අපේ තාත්තත් ගෝසාලගේ ගෝලෙක්. ඒ නිසා තාත්ත මක්කලී ගෝසාලගේ ගෝලේ. තාත ඒක කියකේ ගිය අපේ අපිට ඒක නැති කරගන්න හොඳ නෑ කියලා හිටියනම් අද දුවත්තේ වලේ. දැක්කද? පරපුර රකින්න ගියා නම් අපේ පියා මේකයි කළේ. ඒ නිසා මාමේ කරනවා. දුවත්තේ වලේ. රජතුමා පිරිස අඳුන් කුඳුන් වුණා මේ සිද්ධිය අහලා. ඇයි? ඔවුන් හිටියේ එක එක මතවල. මේ රජුව බලන්න වෙනස් වෙන හැටි ඔබට ඉස්සරහ බලා ගන්න පුළුවන්. මෙච්චර බුද්ධිමත් නැහැ. මේ තිසරණේ සමාදන් වෙනවා. යද්දි කඩේ යද්දි ඔන්න තියෙනවා ලාෆින් බුද්දා විකුණන්න. ඈ මොකද්ද මේ? වෙලෙන්ද කියන ඔකට රුපියල් ගානේ දාන්න ඩේලි. සල්ලි ගණයි. හා එහෙමද? මෙන්න උකුලේ තියාගත්ත ගියා. ස්තූපෙන් තිබ්බා. තිසරණේ සුම්. තිසරණේ බිඳින්න වත්නම් මිනිසාට එක මොහොතක් යන්නේ. මම ඔබෙන් දැන් පැනයක් අහනවා. තිසරණේද ශ්‍රේෂ්ඨ පන්සිල්ද ශ්‍රේෂ්ඨ? මිනිසුන්ගේ නැත්ති තිසරණේ. පන්සිල් රකින්න හිමාලෙත් ඉන්නවා. ඉන්දියාවෙත් ඉන්නවා. අනිත් ආගම්වලත් ඉන්නවා. තිසරණේ නැත්ති. මෙයා කියනවා, මහරජ දැන් මට උදී බලන්න. දැන් මෙයාට තව සැප විඳින්න තියෙන මාස කීයද? මාස 6යි. ඊට පස්සේ යා කරපු දේවල් ටික අරගෙන යන්න ඕනේ. හරි ලස්සන දෙයක් මෙයා කියනවා. රජතුමනි, මේ අහන්න. මට ඔබට කියන්න තියෙන්නේ මේ පමණයි. දෙවියන් සහිත ලෝකේට අග්‍ර වූ කෙනා බුදුරජාණන් වහන්සේය. දැන් තේරිලා. තේරෙනකොට පෙර ඇරගෙන අපිටත් ඔච්චරයි වෙන්නේ. දෙවියන් සහිත ලෝකයේ අග්‍ර කෙනා බුදුරජාණන් වහන්සේය. මහරජේ, ඒ බුදුරජාණන් වහන්සේව සරණ යන්න පිරිතේකුගේ බණක්. අද ඕක පුළුවන්ද මේ බෞද්ධ කියලා කෑ ගහන එකකට කෙලින් ගියන? ඔන්න තත්ත්වේ සාපයක් වෙදලා තියෙනවා. සාපෙන් ගොඩ ගන්න එක ලීසි නෑ. ඊළඟට කියනවා, දැන් මේ කියන්නේ දෙවියෙක් නෙමෙයි, බඹෙක් නෙමෙයි, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් නෙමෙයි, නිරේත කැපවෙච්ච කෙනෙක්. මහරජා, බුදුරජාණන් වහන්සේ සත්‍යයහත සසර දුකින් නිදහස් වෙන්නට අමෘත පදයේ වන නිවනට යන මාර්ගය දේශනා කළා. ඒ නිවන ස්පර්ශ වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්. මහරජා, ඔබ අඹදරුවන් සහිතව ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන කියවෙන ධර්මයේ සරණ යන්න. අපිට කවුරුවක් කිව්වද ඔය විදිහට? ඕ, දැන් අහගන්න. අපේ මාන්නේ දැන් දාගන්න ඕනේ අපි බින්දුවටම. දූවිලි මට්ටමට දාගත්තේ නැත්නම් අපිට අය මොළේ පාදින්නේ නැහැ. අපිට කවුරුවත් මෙච්චර ලස්සනට කිව්වද? අපිට ඕන සැකේ උපද්දවයි. ඕවා කළා හරියන්නේ නැහැ කියයි. කොහේද කියලා අහන්නේ. මෙච්චර ලස්සනට මේ පිරිතේක මිනිසෙකුට කියන්නේ. ඊළඟට කියනවා ඔහු, මහරජා, මේ මාර්ගයේ, ඒක මොන මාර්ගයේද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගය හතරකිනුත් ඵල හතරකිනුත් යුක්තයි. ඒ මාර්ගයේ ඍජු වූ පිරිස ආර්ය සංඝයාය. මහරජා, සීල සමාධි ප්‍රඥාවෙන් යුතු ඒ ආර්ය සංඝයාව අඹ දරුවන් සහිත ඔබ සරණ යන්න. ඔය වගේ ලස්සනට අපිට කවුරුත් කිව්වද? දැන් බලන්න, ඒ කතා කරන භාෂාවෙන් කිව්වේ. හඳුනාගත්තා. ඊට පස්සේ කියනවා, මහරජා, තව දෙයක් තිබේ. හරි ලස්සනයි. පානාති පාතා විරමසු කිප්පං වහ සතු මෙරිමින් වින් වෙන්න. වහ සොරකමින් වින් වෙන්න. වහ වැරදි කාම සීවණෙන් වින් වෙන්න. වහ බොරුවෙන් වින් වෙන්න. වහ මත්පැන් මද්දේ භාවිතයෙන් වින් වෙන්න. මහරජ, මේ ඔබට යහපත පිණිස පවති. මේ පිරිතේට වෙන මොනව හරි කියාගෙන තිබ්බනේ. මේ අනේ පුළුවන් නම් මහා සහයයි තව තියෙන්නේ. අනේ ගිහිල්ලා සංඝයාට දාන දීලා තව පොඩ්ඩක් මට පින් දෙන්න. අද ඔය කියන්නේ වැහිලා ආචිලා සීයල. කොච්චර නීචද, තුච්ඡද. රජතුමා කොච්චර බුද්ධිමන්ද. රජතුමා කියනවා, එම් බයක්සේ, ඔබ මට මේ පැවසුවේ යහපත උදෙසාමයි. ඔබේ වචනේ මට හිතසුව පිණිස පවති. ඔබ කියු දේ මා කරනවා. ඔබ මාගේ ආචාර්යවරයාය. එයා විවෘතයාගේ ජීවිත කතාව කිව්වා. දෘෂ්ටි වැරදුණු ආකාරය කිව්වා. ප්‍රේතිබ්බවත් කිව්වා. එයාට ඕන තරම් තිබුණ දන් ඔය වෙහිලා කියන වගේ බොරු රඟපෑම් කරන්න. එයා කිව්වා, මම දෙවියෙක් නොවේ. මම ගාන්ධාරුවෙක් නොවේ. මම සක්‍රියා නොවේ. මා වෙනත් අද්භූත කෙනෙක් නොවේ. මා ප්‍රීතෙක්. ඔහුට තිබුණා මග අරින්න. ඇත්ත නොකිය. ඔහු කිව්වා, මට මේ තව ආයස තියෙන්නේ මාස 6යි. ඉන් පසු කල්ප කෝටි ලක්ෂයක් ආයුෂ ඇති නිරීමා උපදින්නේ. රජතුමා කියනවා, ඔබ මාගේ ආචාර්යවරයාය. මේ සත්පුරුෂ කම වත්මන් මිනිසාට තිබේද? අපෙන් බණ අහපු අය කොච්චර අපිට ගැරහුවද? තිබේද? කරෝල කනොද කියලා හොරෙන් බලනවා ඇවිල්ලා. දානෙට කරෝල දාලාද කියලා. අපහාස කර කර යනවා. තිබේද? සත්පුරුෂ බව තිබේද? කෝය මොහු කියනවා, යක්ෂය, තොප, මාහට හිතසුව කැමතිය. දේවතාවෙනි, කියන්න බැරිද ඔහුට එම්බා ප්‍රේතය කියලා. දේවතාවෙනි ඔබ මට හිතසුව කැමතිය. මම ඔබගේ වචනේ කරමි. ඔබ මාගේ ආචාර්යවරයාය. මෙන්න මිනිසු මට එකෙක් හම්බ වෙනව නම් ඇති. මෙන්න මිනිසු මේ ගමන යන්න පුළුවන් එහෙනම්. හිත දෙකක් නෙමේ දැන් තියෙන මනුස්සයල තියෙන්නේ. හිත ගණන කියන්න බෑ. ඒ තරම් වෙස් ගැන්නෝ සිත්. මොහු කියනවා ඒ වෙලාවෙම මොහු කියනවා කවුද පිංගලක රජතුමා. එසේය ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මම සරණ යමි. පුදුම මනුස්සෙක්. මේ ශක්තිය තියනවද? වත්මන් මිනිසාට. අනුත්තර වූ ධර්මයේද සරණ යමි. නරදේව වූ බුදුරජුන්ගේ ශ්‍රාවක සංඝයාද සරණ යමි. එයාට කියවන ලස්සන වචනයක්. මොකද්ද? අයියා රජෙක්නේ. නරදේව වූ බුදුරජුන්ගේ ශ්‍රාවක සංඝයාද සරණ යමි. එසේය මා වහා සතු මෙරීමෙන් වෙන්නේමි. මා වහා සොරකමින් වෙන්නේමි. මම වහා වරදිකාම සේවනයෙන් වෙන්නේමි. බොරු කීමෙන් වෙන්නේමි. මේකෙන් මම මත්පැන් පානේ නොකරමි. බොරු කීමෙන් වෙන්නේමි. සිය අඹුවහා පමණක් තුටු වෙමි. අද ලෝකේට මොකක් වුණාද? අද ලෝකේ තුල හිස් වචන උහි පාවෙනවා. යහපත් ශ්‍රද්ධාවක් අද මිනිසා තුල උපදවන්න කොයිතරම් අසිරුද? ලස්සන එක් උපමාවක් කියනවා. බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි මාගේ සිත ඇලී ගියේ. එම නිසා මහා සුළඟක් හමද්දී බොල් ගසාගෙන යන්නාසේ වේගවත් සැඩ පහර ඇති ගංගාවක ජලයෙන් තනරුඩු ගසාගෙන යන්නාසේ මේ මොහොතේ පටන් මා මිසදිටු පිබහරිමි. වමන කරමි. ආද පුළුවන්ද කියන්න? බැහැ. සුරත් දේශේ රජතුමා ඒ පාපී දෘෂ්ටියෙන් වැළකි. එනං ඔහු තුලත් තිබිලා තියෙන පවිතු දෘෂ්ටිය. භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කළේය. එතන ඉඳලා පෙර දිගට අභිමුඛව රථයට නැගී ගියේ. කුමක්ද පිනක් කඩා වැටලා? ප්‍රීතියත් සුරත් දේශේ. එනං ඔහුට තිබුණ රජු කෙරෙහි යම් කිසි ලිංගතුකමක්. ඒකයි රජුරන්ට අර පාර පෙන්නුවේ. පෙන්ල උලඟට ගෙන්න ගත්තේ. අද අපිට එහෙමවත් පෙන්වන්න කෙනෙක් නැති වුණාට කෙලවර නැතුක් කියනවා. ඇහෙන්නේ පාඩම් හිතට යන්නේ. අපේ සිත වසාගෙන තිබෙන්නේ කුමකින්ද? යම් කිසි අද්භූත මායාකාරී බලයකින්වත්ද? මෝහයෙන්ද? මාන්නයෙන්ද? ආත්ම දෘෂ්ටියෙන්ද? ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවෙන්ද? අපේ සිත වසාගෙන තිබෙන්නේ කුමකින්ද? කිසිවෙක් නොදනි. එතකොට බලන්න පින්වත්නි, දැන් ඔබට හිතෙනවා ඇති මේ ගෞතම සාසනයේ යලි ජීවමාන කිරීම කොතරම් ආශීර්වාද. ඇයි විපත සිදු වී තිබෙන්නේ ශ්‍රාවකයන්ටයි. ඔබට මතකද මා කෙලවරක් නැතුව ඔබට කියලා තියෙනවා කට පරිසම් කරගන්න කියලා නේද? ඇයි? හේතුව ශක්තිය තියෙන්නේ කටේ නෙවෙයි. ශක්තිය තිබ්බ යුත්තේ සිතේ. සිතට ශක්තිය ගන්න ඉස්සර වෙලා වමනේ කොන්නෝ. මාන්නි. ඒකට කියන්නේ මොකද්ද? මාන්නි කියලා. ප්‍රඥාන්ත මිනිසයා නිහඬයි. ඔහු සිතයි. ඔහු කල්පනා කරයි. ඔහු නුවණ මෙහෙවයි. නුවණ මෙහෙවන නිසා ප්‍රඥාව විසින් ඔහුගේ සිතට ස්පර්ශ කරනු ලබයි. අද කිසිවක් නැහැ. කිව්වා කියපු එක්කෙනාවත් ප්‍රශංසා කරනවා. වැදගත් නෑ. මේ නිසා අපට තියෙන මේ දුර්ලභ අවස්ථාව මගහැරී යෑම ඕනෑම වෙලාවක සිදුවිය හැකි. දැන් බලන්න මේ මේකේ නම නන්දක ප්‍රේත වස්තු. ඔහුගේ නම නන්දක. දැන් බලන්න මේ කෙනා මනුස්ස ලෝකේ කාලයේ ගත කරද්දී ඔහු බල සම්පන්න කෙනෙකුට දෙන්නේ නැති. නැත්තම් අච්චර දෙයක් කරන්න බෑ. දැන් ඔහු මරණයට පත් වුණා. මොහුට වැරදුනාම තමයි මතක් වුනේ. දේශනාව තියෙනවනේ ඉද තප්පති පෙච්ච තප්පති මෙලොවත් තැවේ පරලොවත් තැවේ පව් කරන්න දෙලොවම තැවේ. ඊළඟට පාපකාරී උභයත් තප්පති පාපම් මේ කතන්ති තප්පති මා විසින් පව් කරන ලද්දේය කියා තැවේ බියූ තප්පති දුග්ගතිංගතු පාඩම් හදට පාඩම්. දැන් බලන්න මේ හැමදේම පාඩම්. සාපි මොකද්ද? හිතේ පිහිටන්නේ. සිතේ පිහිටා යමක් ඇද්ද? ඒන් තමයි සාමාන්‍ය ලෝකේ වචන පිට වෙන්නේ. සිතේ පිහිටා යමක් ඇද්ද? ඒ තමයි ඔහු කරන්නේ. එහෙනම් මෙයයි අපේ අභියෝගය. එහෙනම් මේ අභියෝගයේ ජය ගන්නට නම් සුදු වතින් කළ නොහැකි. මේ අභියෝගයේ ජය ගැනීම බිම බලා යමින් කළ නොහැකිය. මේ අභියෝගයේ ජය ගැනීම උදන් ඇනීමෙන් කළ නොහැකිය. මේ අභියෝගයේ ජය ගැනීම කළ යුත්තේ ප්‍රඥාවෙන්මයි. ප්‍රඥාවෙන්මයි. වෙන කිසිම ආයුධයක් නැහැ. ප්‍රඥාවෙන්මයි. මේ නිසා පින්වත්නි, ඒ ප්‍රඥාව ඇතිකර ගැනීමල තමා විසින් කළ යුතුයි. බුදුරජාණන් වහන්සේ වදාලා අත්තාහි අත්තනෝ නාථෝ තමාත් පිළිසරණ සපයන්නා තමාමය අත්තු දීපා විහෙරත තමාම තමාට පිහිට පිණිස වාසය කරන්න අත්ත සරණා තමාව සරණ කරගන්න අනන්‍ය සරණා වෙන සරණන්නේ. එතකොට මේක එක එක්කෙනාට අදාළ පෞද්ගලික දෙයක්. ඒ කියන්නේ ප්‍රයිවට්ද? නෑ. දැන් ප්‍රයිවට් කියලා කියන්නේ රහස් කියන එකයි. ඒක ප්‍රයිවට් එකක් කියනවනේ. ඒ කියන්නේ ඒක රහසක්. මේ කියන්නේ රහස් කියන අර්ථයෙන් නෙමෙයි. මේක පුද්ගලික දෙයක්. තමාට අවශ්‍ය නම් තමාට ඒක පුළුවන් කියන එකයි. එතකොට තමාට මේ පිරිසරණ කරගන්න නම් තමාට තිබෙන්න ඕනේ කුමක්ද? ප්‍රඥාව. ප්‍රඥාවෙන් සිතන්න කෙනා, නුවණින් විමසන කෙනාට මේ දහම් කරුණ තමන්ට සංවේදී. ප්‍රඥාව නැති කෙනාට එවලිට චුට්ටක් නිකන් මොකද්ද වෙනවා? එතනින් පස්සේ පරණ ලෝකේ. එතකොට බුදුරජාණන් වහන්සේ ඒකයි වදාළේ. ධම්මදීපා විහෙරත ධර්මය පිහිට කරගෙන වාසය කරන්න. ධම්ම සරණ ධර්මයේ සරණ කරගන්න. අනඤ්‍ය සරණ වෙන සරණකට වෙන සරණක් අවශ්‍ය නැහැ. දෙවියන්ටත් මෙච්චරයි. මිනිසුන්ටත් මෙච්චරයි. ඉතින් ඒ නිසා අසරණ වූ මිනිසා අසරණ බව නොදැන පුහු මාන්නේකින් සිටි. ඒක තමයි මිනිසාගේ සාපේ. එතකොට මේන් නත්මි දෙන්න නම් ඔහු කොයි තරම් ජීවිතය ගැන කල්පනා කළ යුතුද? නේ නුවණින් සිටිය යුතුද? දැන් මේ නුවණින් මම ඔබට මතකද කිව්වා කල්පනා කරන නුවණින් සිටින මිනිසයා පිරුණු කලේ වගේ. පිරුණු කලේට ගෙජ්ජි හයි කළා නෑ. හිස් කලේ තමයි සලන් සලන් සලන් ගන්නෙ. ගෙජ්ජි දාලා වතුර නෑ. මට ඇහෙනවා හිතපු ගමන් අපේ අඳුර මහත්ය කියනවා අනේ වහ ගන්න කියනවා ඔය ගෙජ්ජි කියන්නේ නැද්ද? ඇයි මේ ධර්ම දේශන ඉවර ටිකක් කරනකොට සලන් සලන් සලන් ගානවා? පිරුණු කල නැත. කල පිරෙන්නේද නැත. සිදුරු ඇත කලවල. අපිවම රවට්ටා ගන්නවද? එහෙම වෙන්නේ නැති නේ. තව කවුරුවත් පින්වත්නි අපේ කටවල් වහන්න එන්න ඕන නැහැ. තව කවුරුවත් එන්න ඕනේද අපේ කඩවල් වහන්න? නෑ. නිශ්ශබ්දතාවය අපේ සුන්දරත්වයයි. ඒ සුන්දරත්වය තමයි ඇති කරගත යුතු දෙයක්. නිකන් හිතට එන ඔහි කියෝන දැන් මම කියන්නේ අර තුණ්ඩු කැලි ගන්න නැති උත්තර දෙන්න ඔහි ලියන සමය මම අතහැරලා තියෙනවා. බඩසටහන් වලට මම ඊට පස්සේ ගන්නෑ උත්තර දෙන්න තුණ්ඩු කැලි බොරු දෙයක්. ඒක නිකන් විලාසිතාවක් දැන් ස්ටයිල් එකක්. ඒ නිසා මේ දැන් ඔබට අද චුට්ටක් තේරෙන්නේ නැති මා හිතන්නේ. කියන්න බෑයිත් එපමණ ලේසියකින් සිහිනුවන උපදී නම් එකලොස් හොසක් ගත වීමක් නිසාද? ඒ නිසා පින්වත්නි නිහඬ බව කියන්නේ හරි සුන්දරත්වයක්. ඒ සුන්දරත්වය අත්විඳින්න. ඒ සුන්දරත්වය කොයි තරම් සුන්දරද කියන්නේ රජවරු පාබිය වුණා. දවසක් ජීවකම්බ වනයේට අජාසත් රජතුමා ජීවක වෛද්‍යාචාර්යතුමා කැඳවාගෙන ගියා. අජාසත් රජතුමා සීනා සහිතව ඉතාම නිහඬයි, ඉතාමත්ම නිහඬයි. අජාසත් රජතුමා අහනවා, ජීවක නුඹ මාව පාවා දුන්නා නේද? මහරජ නැත, මම ඔබ පාවා දුන්නා නොවේ. මහරජ මේ නිහඬ බව මත අර බලන මැනව භාග්‍යවතුන් වහන්සේ සංඝයා පිරිවර වැඩ සිටින සීක සරණ යන අපි කෙලවරක් නැතුව කෝයි නිහඬ බව අහලකින් ගෑවිලා යනවාද? අපි නිකන් කෘතිම මිනිස්සු වගේ, කෘතිම සරණක් වගේ, කෘතිම ශ්‍රාවකයෝ වගේ. ඇත්ත අය නෙවෙයි. හරියට කැප කරන්න වෙයි අපිට ඇත්ත අය වෙන්න නම්. ඉතින් මේ නිසා ඒකට හේතුව මොකද්ද? මං කියුවේ ඒකයි. තිසරණේ නැති, සිල් පරපුරක් නැති, තිසරණේ පිහිටපු පරපුරක් නැති ගෞතම බුදුරජාණන් වහන්සේ සරණ නොගිය හිස් මිනිසුන්ගේ ලෝකයක ජන්මේ ලැබූ අපට දැන් එහෙම සාපයක් වී නැද්ද? ඒක නේද වෙලා තියෙන්නේ. නැත්තම් අප තුළ යම් කිසි ගැඹුරක්, කිසියම් සුන්දර ගැඹුරක් අප තුළ විද්‍යමාන විය යුතුයි. ඒ සුන්දරත්වය කරා අපි යන දවසක් නොපෙනේ. සෑමදාම එක වගේ මට නම් අපිට සතුටු වෙන්න තියෙන ඔළු වැඩි වෙනවා. හා අද මෙපමණ ඔළු ඇත. අපට සතුටු වෙන්න තියෙනවද? අද හරි සුන්දරයි. හැමෝම කිසියම් නිස්සබ්ද ගැඹුරක සිටිනවා. ඔවුන්ට කිසියම් දෙයක් ඔවුන් අත්විඳින හැඩයි අහලකවත් තිබේද? ඒකයි පින්වත්නි අපේ සාපේ. බුදුරජාණන් වහන්සේ ගැන සිතෙන් කල්පනා කිරීමට අනේක උදර්මය අප කියා දීලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මය ගැන, සංඝයා ගැන, ස්කන්ධ ගැන, ධාතු ගැන, ආයතන ගැන කියා දීලා නැද්ද? තව කියාපන්, තව අහන්න ලෑස්ති. එච්චරයි අපේ හිතේ තියෙන ඉල්ලුම නැද්ද? එහෙම එකක් නැත. ඇත්ත. ඉතින් ඒ නිසා පින්වත්නි මේ අපි ගැනම අප යම්කිසි මේකට කියන්නේ පුනරාවලෝකණය කියලා. යලි හැරී බැලීම, පුනරාවලෝකණය. අපි ආ ගමන ගැන අපි හැරී බලන්න ඕනේ. බැලුවම තේරෙනවා අප තවම සිටින්නේ යන්නට සූදානම් නොවු ගමනක් නැද්ද? අප තවම සිටින්නේ එක තැන නැගිටින්නට හදන ගමනක් මිසක් ඇවිදින ගමනක් නොවේ. ඉතින් මේ නිසා අපට දුර්ලභ දෙයක් ලැබුණා. ඒ භාග්‍යවත් තරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අතිශයින්ම විස්මිත අද්භූත බුද්ධ ඥානයෙන් ප්‍රකාශ කළ දේ අපට ලැබුණේ නැද්ද? ලැබුණා. මැණික ලැබුණා උපුදා ගන්න කවුරුත් නැහැ. ඔහි තියෙනවා. හැමෝම කියනවා මේ මැණික කවුරුත් නැහැ උපේදාන්න. ඉතින් මේ නිසා බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනා යම්කිසි ජීවිතයක අර්ථයක් සොයාගත යුතුයි. ධර්මයේ සරණ ගිය කෙනා ජීවිතයට කිසියම් අර්ථයක් සොයාගත යුතුයි. ශ්‍රාවක සංඝයා සරණ ගිය කෙනා ජීවිතයට අර්ථයක් සොයාගත යුතුයි. අද ඔබට බණ දෙකක් ඇහුණ මේකේ. එකක් මා කියව බණ. අනික ප්‍රේතයාගේ බණ. ඒ දෙකේම තිබුණේ බණ. එතකොට බලන්නේ කොච්චර වටිනවාද කියලා අර නන්දික ප්‍රේත වස්තුවේ ඔහු ඒ රජතුමාට කියන ජීවිත කතාව කොච්චර විවෘතයිද? අද කාලේ මිනිස්සුන්ට එහෙම විවෘත වෙන්න බෑ. ඊට පස්සේ ඔහුව පිළිගන්නේ හිස් මිනිසුන්ගේ ලෝකයක මොකද්ද කර්මයකට අපිට ජීවිතත් මාට උපදින්න උනා. ඒටි ඒ නිසා මේ ලෝකේ ඔබට නම් පේන්නේ නැද්ද මේ හිස් බවක්? මට නම් පේනවා. හිස් ලෝකයක හිස් තරංගයක් පේනවා. ඔබට පේන්නේ නැද්ද ඒක? නෑ. හරි වැඩේනි. හිස් ලෝකයක හිස් තරංගයක්, අරටුවක්, අර්ථයක්, පිහිටක්, පිළිසරණක් පේන තෙක් මානෙක පේන්නේ. හිස් ලෝකයක හිස් දෙයක්. ඉතින් මේ නිසා මේ හිස් ලෝකේ දන්නේම නැතුව ගෙවි යාවි. දන්නේම නැතුව ගෙවිලා යයි. දන්නේම නැතුව අපි මිය යයි. දන්නේම නැතුව මේ අදී අපට එල්ලෙන්න තියෙන්නේ නැවතත් මේ හිස් ලෝකේම නම් අපි ඇසුරු බන කුමටද? නේ? මේ ලෝකෙම නම් අපිට එල්ලෙන්න තියෙන්නේ මේ මුණගැහිච්ච අය, මේ මහ පොළොවට අයිති දේ, මේ ගඩොල් සිමෙන්ති වලින් ගොඩනගෙන ලෝකේ. මේකෙනම් අපිට එල්ලෙන්න තියෙන්නේ අර තිලවක් ජයගෙන නිකලි සිතින් වදාළ සාරවත් බණපදයන්ගෙන් ඇසු අර්ථය අපට නොලැබී යාවි. මේ නිසා ජීවිතය කියන්නේ නිකම්ම නිකන් ඇසීමක් නොවේ. ජීවිතය කියන්නේ නිකම්ම නිකන් කීමකුත් නොවේ. ජීවිතය කියන්නේ අර්ථය සොයා යා යුතු එකක්. අර්ථය සොයා යා යුතු එකක්. අපේ වාසනාව මහත්ම වාසනාව, අද්භූත වාසනාව මොකක්ද? ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ මිහිරි ශ්‍රී සද්ධර්මය, නිර්මල ශ්‍රී සද්ධර්මය ඒ ආයුරෙන් මෙහුවා. ඒත් අපි සංවේදී නැත්තම්, ඒත් අපට වැටහෙන්නේ නැත්තම් යලි කවදාවත් නොවැටේ. යලි කවරදාකවත් නොවැටේ. දැන් මේ කතා කරන දේ බාහිර ලෝකෙ මෙතනින් පිට වෙච්ච ගමන් ඉවරයි. ඒ ඉවර වෙන්නේ මෙතනදී නොපීතන නිසා. මෙතනදී නොපීතන්නේ හිත චංචල නිසා. හිත චංචල වන්නේ කට නිසා. දැක්කනේ. ඇයි අපිට උල්පතකින් ගලන්නේ අනේක සිතිවිලි නැද්ද? එනවා. ඒ එන දේවල් කියනවා. තමා තමාව පිළිසරණ කරගන්න ඕන කමකුත් නැහැ. ධර්මයේ පිළිසරණ කරගන්න ඕන කමකුත් නැහැ. ඇසීමෙන් සතුටු වෙවි සිටිනවා. කොච්චරේනේ අපිට තියෙන්නේ. ඉතින් මේ නිසා යම් කිසි දෙයක් අප අලුතෙන් තීරුම් ගත යුතුයි, සිටිය යුතුයි. නැතිනම් මේ අවස්ථාව අපගෙන් ගිලිහි නොයේවා. අපට ගෞතම බුදුරජාණන් වහන්සේගේ දහම ස්පර්ශ වේවා.